උදේ පාන්දර 9ට කඩේ හරින්න. තැබෑරුම 8:45ට අද්දක බඳගෙන තැබෑරුමන් ඉන්නවා යා. අරිනකම්. කොහොමද ඒ අර පොඩි බියර් එකෙන් කටවන් ගත්ත තැන කොහොමද ගිහිල් තියෙන්නේ? ඒගොල්ල කියනවා අනේ පරිමිකමට ලැජ්ජයි කියලා ඉඳ අර ටේබල් එකට ගැලපෙන්න පොඩි ෂොට් එකක් ගන්නවා යා. බියර් එකක් පොඩි ෂොට් එකක්. පස්සේ කාළු කුප්පිය සාක්කුවේ තියෙන්නේ නිතරම. මොනවද කතා කරන පොඩක් ඉන්න කියලා බා. මුලින් තට්ට ගන්න. දැන් කියන්න මොකද? අරු කියන්නේ. ඇයි? ගා ගන්න වෙනවනේ. කොයි වෙලෙ කාළු කුප්පිය තියෙන මොනවද කතා කරන පොඩි ෂොට් එකක් දාන්න ඕනේ. දැන් මම පස්සම යට පෑදිලිව තේරෙන්නේ ඒක. පොඩි ෂොට් එකකින් පටන් ගත්තේ ඒක ලොකු ෆන්ක්ෂන් එක අර ප්‍රින්සිප් එක මේන්ටේන් කරන්න ඕන නිසා අර සමාජයේ කොන්වීම වලක්ක ගන්න ඕන නිසාලු ගත්තේ කොහොමද ඒක ජීන් තින කෙරවල සුරා මේරි අම්මා නා කොහෙද පුතේ යන්නේ ක්ලාස් එකක් තියෙනවා අම්මේ කාස් එක පුතාද ඉරිදනේ ඔව් අම්මේ කාස් එක ස්පෙෂල් ක්ලාස් නේ කියලා නාන්න යනවා ගෝල් පේස් වල ගිහලා බල්ටි ගාලා මූදේ නාන්න යන්නේ ඒක කියන්නේ ස්පෙෂල් ක්ලාස් එකක් තියෙනවා මේ ගෲප් ඩිස්කෂන් කියලා ඊළවල එම ඔරෙන් නාන්න දෙනවා අර පුංචි කාලේ තරුණ කාලේ ඕලෙවල ලෙවල් කරන කාලේ පොඩි බොරු දෙක තුන කියලා පුරුදු වෙලා අන්තිමට අපේ හඳුනන අර තබර්මේ අර කොලිමේ ඉන්නේ පොඩි ෆොට් එකක් ගත්ත මිනිස්ස ඒ වගේ මේ මිනිස්ස කෝට් එකක් දාගෙන උසාවි ඉස්සරහා ඉන්නවා මේ කවුද අහුවෙන්නේ බොරු කියන්න කියලා දැන් මොකද්ද කියන්නේ බොරු කියලා තමයි මේ මිනිස්ස ජීවත් වෙන්නේ ඇයි අර පොඩියට බොරු කියලා බොරු කියන ටික ඉගෙන ගන්න ගිහිල්ලා ලෝකොලොජි එක LLB කරලා මහා බොරු කියන්නේ කොහමද කුඩා බොරු මහා බොරු කරන්නේ කොහමද මහා බොරු ඇත්තටම නැති බොරු කරන්නේ කොහමද කියලා ටෙක්නික් ඔක්කොම ඉගෙනගෙන මේ මනස උපාධියක් අරගෙන තිනම් බොරු කියන්නේ කොහමද කියලා අර කියනවා මාත්‍යා වෙලා මගේ එහෙම කියන්න එපා වෙල ඔයගේ නෙමෙයි අරුට තුගන්න ඇත්ත කියන්න එපා කියලා අර මනස කියන මාත්‍යා තරහා ගියා පියෙන් ගන්න මරුණා එහෙම කියන්න එපා පිය ගත්තා පිය වැදුනා වැදෙන්නේ කොහොමද මාත්‍යා මං ගන්නනේ එහෙම කියන්න එපා මිනිස්සු වැදුනා එතකොට කියන දොස්තර මාත්‍යා කියනවනේ යන්නේ කියලා නෑ නෑ ඒක කරගන්න පුළුවන් දොස්තර මාත්‍යා මං කියන්නකෝ දොස්තර මාත්‍යාගේ පිය වැදිලා නෑ නෑ මිනිස්සු වැදුනා යන්න කියන්න එපා බලන්නකෝ මේ මිනිස්ස අර මිනිස්ස ඇත්ත කියනා ඒ මිනිස්ස කැමති එල්ලුම් ගා යන්න එහෙම යන්න බෑ එල්ලුම් ගේපු ගාස්තු ගන්න කාගෙන්ද ගාස්තු ගන්න මේ වර්තේ එළියට එන්න එපා ගාස්තු ගන්න ඕන නිසා මේ මිනිස්ස බේරෙනවා පොළොව පැලන ගල් පැලන බොරු කියන්නේ නඩුකාරයා තාගෙන ඉන්නවා මොන කර්ම රස්සාවද දන්නේ තීන්දුව කියන්න තමයි ආවේ මූ බොරු කියන ගල් පැලන මූ කියන අල්ලේ පැලන බොරු මූ කියන්නේ දෙකම අදිනුක තරා මූක තෙල්ලුංගා අරුට තෙල්ලුංගා කියලා පෑන පොලේ ගාල යනවා යන්දයි තරා මුන් ඔක්කොම කියන ගල් පැලන බොරු නඩුකාර ඔක්කොම දන්නා මුන් එකෙක්වත් ඇත්ත කියන්නේ උසාවි ළඟට ගිහිල්ලා නිකන් ඇතුලේ වාඩිලා ඉන්නකෝ බලන්න සම්පූර්ණ බොරු කියන්නේ කොහමද මිනිස්සු රවට්ටන්නේ කොහමද කියන එක නෙමෙයි දෙය කරන්නේ කෝට් එක උදේ දාන්නෙම මා අද බොරු ලස්සයක් කියලා තමයි ගෙදර එන්නේ කියලා කෝට් එක අතට ගන්න අද බොරු 50000ක් කියනවා මං කියලා පටන් ගත්ත තැන ඉඳලා බොරු කියන්නේ පටන් ගෙදර ඉඳලා බොරු කියන්න පටන් ගන්නවා කවදාකවත් ඇත්ත කියන්නේ ඕකට රජේ ලයිසන් දීලා තියෙනවා බොරු කියන්න ලයිසන් කසිප්පු පෙරනද නෑ ලයිසන් නෑ කසිප්පු පෙරපන් කියලා කිව්වා අනාචාරය ඇතුනද බෑ තරු එකේ දෙකේ බෑ තරු පහේ හයේ පුළුවන් ලයිසන් නෑ දෙනවා සත්තු මොකද්ද බුෆේද ආ හරි කමන්න ඕන එකක් කරපන් ආ ඉඳලා ලයිසන් අරක් මරන ලයිසන් කුකුළු මරන ලයිසන් එළුව මරන ලයිසන් මිනිතු මරන්න බෑ බලන්නකෝ සත්තු මරන ලයිසන් දෙනවා බොරු කියන්න LLB ක ලයිසන් නෑ දෙනවා කසිප්පු පෙරන ලයිසන් නෑ දෙනවා අනි අනාචාරය ඇතින ලයිසන් එකක් දෙනවා ලයිසන් එක තිබුණාම ඒක වරදක් නෙවෙයි. අනාචාරය ඇතිනවද? ටැක් ගෙවුනද? එහෙමයි ස්වාමිනේ. මෙහවල්ලන් ආවේයි ලයිසන් එක තියනවනේ. නිකස් නිකස් යන්න. මහා රවදේනි. අරමාණසියා කෝට් එක දාගෙන උසාවියේ හිරියයි බිත්තිවල හේතරම් බොරු කියනවා. නඩු කර්මත්ද? ප්‍රශ්න නැහැ. ඉතින් කොහොමද? ආ හරි. ඉවරයි. කිසිම ප්‍රශ්න නැහැ. ලයිසන් එක තියනවා. DCSL එක ඇතුලේ ලොකු බැරල් එකක් තියාගෙන ඌ වඩියක් නේ ගන්නෙ. උදේ ඉඳලම කසිප්පු පෙරන එක කරන්නේ. කිසිම පොලිසියෙන් යන්නේ නැහැ නේ අල්ලන්න. කවුරු කැලෑවක බැරල් එකක් තියලා පෙරන්න කියනකොට කප්පන් කොටු කරලා අල්ලලා ඒවත් එක ෆොටෝ ගාලා කසිප්පු පෙරන පිරිසක් මා විශාල බැටාලියන් එකක් ගිහිල්ලා එහෙම වැටලුවා කියලා ඒ දඟර කම්බි ආරමේවත් එක එහෙම ෆොටෝ එක දානවා. අර මනුස්ස අඩි 25ක උස බැරල් එකක් තියලා උදේ ඉඳලා රෑ වෙනකම් පෙරනවා. පොලිසිය ගිලා මාත්‍ය කොහොමද කියලා කතා කරන මොකෝන්නේ ඇයි කටිපු කරන ලයිසන් නරන් මේ මිනිස්සු මිනි මරන ලයිසන් නරන් අයිසියකට කියලා බලන්නකො තමයි මේ වෙන දේවල් ටික. ඒ බටොක්කම ගාලා මැෂින් එකේ තියෙන මැෂින් තුනයි තියෙන්නේ. තමන්ගේ අක්කගේ පුතා ඇසින් නැකවල යනවා. ඩග්ගල වයසක එක්කෙනා ඔක්කොමට ගැලවුවා මේ මනසට අමුණුවා. මනස දඟල රෝගාලක්. පොඩ්ඩරේ ඉදි කැල්ලේ වාලා තිනා. ඒක පේනවා දක් ප්‍රශ්නයක් නේ. ඒ මනස තව සතියක් විතර ඉන්නවා. අයි අක්කගේ පුතා වටිනවනේ. ඩග්ගල බට්ටිය ගැලවුවා මෙයාට අමුණුවා. අර මනුස්සයා මල. අර මනුස්සයා මොචෙට තල්ලු කරනවා. තමාට යනකොට පණ තිනවා. ඒකල කියනවා කමන්නේ ගණ්ඩ තව පැයකින් මැරෙනවා කියලා කියනවා. වාර්තාව ලියනකොට තේනවා මේ මනුස්සයා මේම මේ පුප්පුසිය දමනිය. දෝෂයක් නිසා දැන් නඩුකාරය දනවා පුප්පුසිය දමනිය. ඒ වර්තමාන මේ කාණ්ඩ කියලා නිකන් ඔම්බේ ඔම්බ ගලේ ගා ගන්න ඕනේ නෑනේ. කමන්නේ ඒ කියන කතාව හරි කියලා යත්තා කියනවා. එයා ආණ්ඩ නැයි. එයාට තේරෙන්නේ නැති වචන තමයි ලියලා තියෙන්නේ. අදි අදි අදි රමණීය ආස්තියේ අදි සීරාවෙන් සෙම පැටලලා දැන් ඕක කවුද කාට තේරෙන්නේ ඕක තේරෙනවා ඕම තමයි ලියන්නේ ලිව්වම අපිට තේරෙනවා මේ ඕක ආණ්ඩුක ප්‍රශ්නය ඕන්නේ අනන්ත අප්‍රමාණික වෙන ඒගොල්ලෝ කියන එක මේ මෙඩිකල් එතික්ස් එක එක ආචාර ධර්මයක් හා හා වෛද්‍ය විද්‍යාව ආචාර ධර්මයක් කියලා ඒක ආචාර ධර්මයක් කොහොමද වෙන්නේ ඒක තරුණ කෙනෙක් කෙනවා තරුණ කෙනෙක් කෙනවා ඒ තරුණ කෙනාට අමුණන්න ඕන නිසා අර වයස කෙනාගේ බඩ ටික ගලවලා අමුණන එක ඒක ආචාර ධර්මයක් වෙන්නේ කොහොමද දෙකම ජීවිත නෙමෙයිද දෙකම පණනේ දෙන්නම ජීවත් වෙන්න ආසයිනේ අපි කොහොමද තීරණය කරන්නේ වයස කෙනා මරුණට කමක් නැහැ තරුණ කෙනා ජීවත් වෙයි කියලා අපි කවුද තීරණය කරන්නේ අපි බ්‍රහ්මයාද ලෝකෙම අපු මා බ්‍රහ්මයාද අපි නේ අපට කවුද අධිකාරිය දුන්නේ එයා මරුණට කමක් නැහැ කියන තීරණය ගන්න අපට අවසර නැහැ ද ඒ తీර්ණේ හරගෙන මෙයාගේ කර්මය නිසා රයා මරුණ වෙන්න බැරිද අඟුලිමාලට ඇඟිලිදා කවස්ස නිසා නේද අර කට්ටිය ඇඟිලි කැපුනේ අඟුලිමාලට ඇඟිල්ලක්වත් අවශ්‍ය නැහැ කොහොමද කැපෙන්නේ කැපෙන්න ක්‍රමයක් නැහැ නේද දැන් අඟුලිමාල එදාගෝ ඒ ගුරුවරයාගේ ඉල්ලීමට ප්‍රතික්ෂේප වුණා නම් කෙනෙක්වත් මැරෙන්නේ අපි අඟුලිමාලගේ දුර්වලකම දකින්නේ ඒ මිනිසුන්ට ඇඟිලි කැපෙන්න කර්ම ඇති ඒ මිනිසුන්ගේ කර්ම නිසාලු අඟුලි මාලෙම කරේ අඟුලි මාලෙ ඉඳස් කරනවා ඒ රාත්‍රික් නේ පස්සේ රාත් උනානේ අඟුලි මාලගේ කර්ම නිසා තමයි කට්ටිය ඇඟිලි කැපුනේ ඇඟිලි කැපිච්ච කෙනාට දඬුවම් කරන එකද යුතුයකම ඇඟිලි කපන කෙනාට දඬුවම් කරන එකද යුතුයකම එහෙනම් එයාගේ කර්ම නිසා තමයි අර කට්ටිය අසරණ වෙන්නේ සම්බන්ධ තියෙනවා පූර්ව කරපු එකක් නිසානේ මෙයාගේ ඇඟිලි කැපෙන්නේ ඔව් ඇඟිලි කපෝ ගන්න මට කර්මයක් තිබ්බා. හැබැයි මෙතන කලේ නෑනේ. අපි තීන්දුව දෙන්න ඕනේ පෙර සංසාරයකට සාපේක්ෂ නෙමෙයි මෙතනට සාපේක්ෂ. වර්තමානට තීන්දුව දෙන්නේ. අතීතයට දඬුවම් කරන්නේ ඇයි? අපි මේ අය මිනිස්සෙක් නෝ. පොලිසියෙන් අල්ලගෙන. ඇයි? ස්වාමිනි භව 20කට කලින් මෙයා කසිබු පෙරපු කෙනෙක්. දැන් අපි තීන්දුව දෙනා අවුරුදු 7යි කියලා. හරිද වැරදිද? අවුරුදු භව 20කට කලින් මේ මනුස්ස කසිබු පෙරලා පරිචිතෙන් බලන්නේ. ඔව් බව 20කට කලින් කසිප පෙරලා තිනවා කියලා දෙයි මාසිකන සාමිනි මම බීලත් නැහැ තබෑරු මන් දන්නෙත් නැහැ සාමිනි ඒ කියන එක මන් දන්න නැහැ මේ දැන් කලේ නැහැ බව 20කට කලින් නේරංජන ගන්තරේ ඒ නේරංජන ගඟේ වතුර අරගෙන කසිප පෙරලා තිනවා කියලා තීන්දුව දෙනවා එහෙනම් දැන් නේරංජන ගඟ කොහෙන්ද තිනේ ඒව අපෙන් ගන්න එපා කරලා තිනවා ප්‍රාතන වංශේ සාක්ෂි දරනවා අවුරුදු 20යි සාමිනි මං එහෙම කළ නැහැ උසාවියට බොරු කිව්වා තව අවුරුදු 10යි සාමිනි මං ඒ වරද පිළිගන්නේ උසාවියට විරුද්ධව කතා කළා. තව අවුරුදු 5යි. අවුරුදු 35යි. ඒක සාධාරණ නඩුවක්ද? අසාධාරණ නඩුවක් නේ. ඇයි මේ මනුස්සයා මෙලෝදයක් දන්නේ නැන්නේ? තව මනුස්සෙන් නිදාගෙන ඉන්න පාරේ. පොලිසියෙන් ඒ නිදාන කකුලෙන් ඇදගෙන යනවා උසාවියට. ඒ මාත් ස්වාමිනේ මං නිදානින් වරංග නැහැ. බව 13කට කලින් රජුරුවන්ගේ දේපල භාණ්ඩාගාරේ කොල්ල කාලා තින. බව 13ක ස්වාමිනේ මොන රජේද? සුද්ධෝතන රජුරුවන්ගේ වී ගබඩාවේ වී හොරකම් කළා. අවුරුදු 20යි. මොන ජකල්පන මොන රජ කාලේද? රාතන් වංශේ සාක්ෂි ධර්මයක්. කියලා කියලා වරලා. ඔහම තීන්දුව දෙන්න ගත්තාම මිනිස්සු ඇඟෙනවා. ඇයි පෙර සංසාරේ වැරදි නොකරපු එකෙක් නෑනේ. එහෙනම් මුළු ලංකාවේ කෝටි 3 නම් කෝටි 3ම දැන් කූඩු කරන්න එපා. අතීතයට දඬුවම් කරන්න බෑ. එක මිනිස්සෙක් අල්ලංගල හිටවන නඩුකාර හාමුදුරනේ තව අවුරුදු 3කට පස්සේ මෙයා හොරකම කරන්න ඉන්නවා. රාතන් වංශේ පස්සේ ඔව්. හොරෙන් පොල් කඩනවා මෙයා අවුරුදු 3කට කලින් පස්සේ. පොල් කඩපු වරදට ඔයාට අවුරුදු 3කට දඬුවම්. ස්වාමිනී තාම නැජ්ජන්. අවුරුදු 3කට පස්සේ ඔයා කඩනවා. ඒ කාලේ මම ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ඒ නිසා දැන් මේ දඬුවම විඳින්න ඕනේ. විඳලා ගිල්ල පොල් කඩන්න. එතකොට නඩු වාර්තාව පෙන්වන්න. කල්ලතම නඩුව විඳලා තින්නේ කියලා. එතකොට නිදා. තීන්දුව හරිද වැරදිද? වැරදි. අනාගතයට දඬුවම් කරන්නවත් බෑ. අතීතයට දඬුවම් කරන්නවත්. වර්තමානයට විතරයිලු අපට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න පුළුවන්. එහෙනම් වර්තමානයේ මිනිස්සු මොකවත් කළේ නැහැ. අඟුලිමාල තමයි මේ මිනිස්සු මැරියේ. ඇඟිලි කැපුවේ. එහෙනම් අඟුලිමාලගේ තමයි වර්තමානය. ඒකම එක සම්මුතියක්. එහෙමයි. ආර්ය පැත්තෙන් ගැරුවාම ඇඟිලි කපෝ ගන්න කර්මයේ කට්ටියට තිබුණා. එහෙමයි. කපන්න අඟුලිමාලට කර්මයක් තිබුණා 50 50%. හැබැයි 50% ආර්ය ජීවිත දුන්නාට වර්තමානයේ තුල එක දෙන්න බෑ. 100% අඟුලිමාලට තමයි දෙන්නේ. අහිංසක මිනිස්සු දර කඩා ගන්න කැලෑවට යනකොට අඟුලිමාල මැදට පැනලා ඒ මිනිසුන්ට ගාලා ඇඟිලි ටික කැපුවා. 100% අඟුලිමාලට. හැබැයි ඒ වගේ අසරණ වෙලා ඇඟිලි කපෝ ගන්න පෙර සංසාර ආවල්තන ආවල් කර්ම කරලා තිබුණා කියලා එහෙම කියන්න බෑ. බෑ. බුදුහාමුදුරන් ගිලව්වම බුදුහාමුදුර කියනවා ඔව් අඟුලිමාල කපෝ එකට වරදකරු ඒ වගේ ඇඟිලි කපෝ ගන්න මේගොල්ලන් සර පෙර සංසාර ආවල් බබේ මේ මේක අතින ජාතක කතාවකුත් කියයි. හැබැයි ජාතක කතාව කිව්වයි කියලා අඟුලිමාල නිවැරදි වෙන්න බෑනේ. අඟුලිමාලව නිදාස්කනි දොස් කොට නිදාස් කරන්න බෑ. එහෙම නිතින්දුවක් නැහැ. අනිත් ඒ මිනිස්සු දන්නෙත් නැන්නේ පෙර සංසාරේ මොනවද කියලා. අනිත් ඒක ඒ විදිහටම උණයි කියලා නම් පරිචිතෙන් බැලුවට ඔප්පු කරන සාක්ෂි තියෙනවද? වීඩියෝ මොනවාර තියෙනවද එහෙම උණයි කියලා? සාක්ෂි නෑ. ඒකෝර දැන් මම පරිචිතෙන් කිව්වට නඩුකාරහාම්ඳුර පරිචිත දන්නවද? එයාක කල්පනා සමාත ඔරරාතික් නා. එයා දන්නා මේ අල්ලපු ගෙදර මිනිස්සයාට පොඩි සම්බන්ධයක් තිබුණා මගේ මෑණියොත් එක්ක භාර්යාවත් එක්ක. ඒ නිසා තමයි මානෝනේ කියන පරිචිතෙන් බලලා මේ මිනිස්සයා රජවල් රාජ්‍යවල් තුනකට විරුද්ධකම් කරලා විනාශ කළා. මේ රාජධානියත් විනාශ කරනවා කියලා කිව්වම දැන් එයාට එල්ලුම් ගාදෙනවා. මම මේ මනස මොකවත් කරලා නැහැ. එහෙනම් පරිචිතෙන් කියවු පළියට විශ්වාස කරන්න බේතුව අනිත් පැටි පරිචිතේ නැහැ. බුදුවරේ කිව්වොත් අපි විශ්වාස කරනවා. වෙන කවුරු කිව්වත් ඒක එහෙමමද කියලා අපිට දන්නේ නැහැ. ඒක අපිට ඥාණය නැති නිසා ඒක චෙක් කරලා බලන්න විදියක් නෑ. ඔප්පු කරන්න සාක්ෂි නෑ. එනයි කියන එකම සාක්ෂි මොකද? ඈට පේනවා, කනට ඇහෙනවා, අල්ලලා බලුවම අහු වෙනවා. එහෙනම් වර්තමානයේ ඒකට සාපේක්ෂව තමයි තියෙන්නේ. කෙතල් ගෙඩිය නෑ. ලෙලි තිනවා. කෝ කටාරින් සුවඳ එනවා. ඔබ වහන්සේ වළඳලා තියෙනවා. විකාලේ කැදුනා. එහෙම නෙද දෙන්න පුළුවන්. ලෙල්ලක් තිනවා. කෙතල් ගෙඩිය නෑ. අසුවල් දිසාවේ අසුවල් කුටි අසුවල් හාමුදුර කෑවයි කියලා කිව්වම දැන් කොහොමද ඔප්පු කරන්නේ? ඔප්පු කරන්න ක්‍රමයක් නැහැ. උන්වහන්සේම හදවතින් පිළිගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක අවලංගු. ඒ නඩුව අවලංගු. මේ යථාර්ථය තේරුම් ගන්න බැරි නම් දොලොක ජීවත් වෙන්න බෑ. පන්සිල් කඩන්න දීලා තියෙන ලයිසන්ස් ටික කවුරුද කැන්සල් වෙන්නේ ලෝකේක? ඒ ලෝකේ පවතින පන්සිල් කඩන්න කවදද ලයිසන් එක අනුමත වෙන්නේ? ඒ ලෝකේ විනාශ වෙනවා. දැන් මේක අනුමත වෙලා තියෙන නිසා මේක විනාශ වෙනවා. ඒක ඒකාන්ත වශයෙන් සත්‍යයි. ඒකේ කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නැහැ. කොච්චර ගෙවල් ලැබුවත් වැඩක් නැහැ. ලේටස්ම හයිබ්‍රිඩ් වාණි ගත්තත් වැඩක් නැහැ. එයා කොච්චර සප සම්පත් මිල මුදල් එකතු කරලා රස්තාවල් අරගෙන අම්බ කරත් වැඩක් නැහැ. මැරෙනවා. මේක මොකද හේතුව? පන්සිල් වලට අවසර දුන්නයි කියලා කියන්නේ ලෝකයක් තුල ඒ ලෝකේ විනාශ වෙන විනාශ වෙන ලෝකයේ තුල එයා මොනවා කෙරුවත් එයාට ඒක පාවිච්චි කරන්න බෑ. එයා විනාශ වෙනවා. ඒ නිසා තමයි මේ ලෝකේ හැම දෙයක්ම දුකයි කියලා කියන්නේ. ඉගෙන ගන්න එකක් දුකයි, රස්සාව කරන එකක් දුකයි. තවත් එක්කෙනෙක් යටතේ වැඩ කරන්න ඉපාය. පඩි හරගෙන අඹ කරලා ගෙවල් අදලා අරම මේ කරනවා. සමහරට ඒ කාන්තාව වෙන කෙනෙක් එක්ක යනවා. එතකොට ඒ ජීවිතය ඉවරනේ. ඊට පස්සේ රස්සාව ඇති වැඩේ මොකද? අද ගේ ඇති වැඩක් වැඩයි මොකද්ද? එක්කෙනාට එක්කෙනා විශ්වාස නැහනේ. කවුරුත් මේ ලෝකේ විශ්වාසවන්ත ඉන්නෙත් නැහනේ. අන්තිම වෙනකන් ඉන්න කෙනෙක් පෙන්වන්නේ. ලෝකේ හැමතැනම දුරවලයි. හැමතැනම ඒක තමයි ඇත්ත. පන්සිල් වලට අවසර දීලා තියෙනවා. දසසිල් වලට අවසර දුන්නේ නැහැ තාම. දසසිල් වලටත් අවසර දීලා ප්‍රතිමෝක්ෂයත් කඩනට කමන්නේ නැහැ. ඒකටත් අවසර දෙනවාම කාසාව කන්ටක. පෝය කරන්නේ නැහැ නේ කාසාව කන්ටක. ඇයි පෝය කරන්න බෑනේ? 230 තැන් එකක්වත් රකින්නේ නැහැ. මොනවද පෝයට කියලා කරන්නේ? එයා පෝය කරන්නේ නැහැ. ප්‍රතිමෝක්ෂය රකින්නේ නැහැ එයා. දසිල් දෙන්නෙත් නැහැ, දසිල් ගන්නෙත් නැහැ. ඇයි? ගන්න බෑ දරුවොත් එක මේ ජීක වගේ ජීවත් වෙන්නේ පන්තලේ. එයා පන්තිල් ගන්නේ කොහමද? ගන්න බෑ එයාට. මාළු බානවා. කානුල අතේ බඳගෙන. එයා කොහොමද පන්සිල් දෙන්නේ? කොහොමද පන්සිල් ගන්නේ? ඉස්සෙල්ලාම ලෝකේ පන්සිල් කඩන්න රජෙන් අවසර දෙනවා. එහෙම. ඊට පස්සේ පන්සිල් කඩන්න අවසර ගුණාම මිනිස්සු ඒ කාම ලෝකයේ තුල ඒව විඳින්න පටන් ගන්නවා. තබෑරුම් ගාන බීලා ඇවිදිනවා, හොටෙල් වල ගිහලා අනාචාර ඇසිරෙනවා, කෝට් එක දාගෙන ගිහලා පොලෝ පැලෙන බොරු කියනවා. සත්තු මරණ කඩවල අමතන කුකුල්ලු එල්ලෙනවා, අරක් එල්ලෙනවා, එළුව එල්ලෙනවා. කාලයක් යනකොට මැරිච්ච මිනිස්සු මෝචරිලා අරන් ගල ඒවා සුද්ධ කරලා මිනිමත් කඩවල් කියලා ඒකත් එල්ලනවා. හැම තැනම සත්තු මරලා කඩවල් වල එල්ලනවා, ලයිසන් තියෙනවා. හැම තැනම පසීපු පෙරලා හැම තැනම විකුණන බෝතල් වල දාලා ලයිසන් තියෙනවා. හොරකම් කරන්න ලයිසන් දෙනවා. හොරකම් කරන්න ලයිසන් දෙනවා. කප්පම් ගෙවන්න ඕනේ. ආදායම් බලලා කප්පම් දෙන්න ඕනේ. ඒ විදිහට ඔක්කොම ලයිසන් දුන්නාන් පස්සේ මිනිස්සු ඒක තුලින් උපරිම විඳින්න ගත්තාන් පස්සේ මේ ලෝකේ පන්සිල් රකින්න එක මිනිස්සෙක්වත් හොයන්න නැති වෙනකොට පොළොව මාපොළොව හතරට පැලෙනවා. මේ මාපොළොව හතරට පැලෙනවා. මේක නවත්තන්න බෑ. මේක නවත්තන්න දක්ෂයක් නෑ. අපට තියෙන ආයස්කල්පේ අතරින්ද තමයි. කොච්චර කිව්වා තාන්නේ. මොනතරම් වැඳලා බගෑපත් වෙලා අපි කියනවා මේක කරන්න එපා මගේ පුතේ මේක හරියන්නේ නැහැ මේක පවතින්නේ මේක දුකයි. අවංකම් දෙන්නේම නැහැ. නෑ එක දවසක් හරි මට විවාහ වෙන්න ඕනේ. එක සැරයක් හරි මට ඒ කාන්තාව ස්පර්ශ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මම සංසිඳෙන්නේ කියලා නෑ. පුතේ ඒක කරන් දෙපා. ඒ අනාචාරය අසිරෙන් දෙපා. බ්‍රහ්මචර්යාව රකින්න, බඹසර රකින්න. එතකොට මේ සංසාරේ විමුක්තිය නෑ. ආන්දුන්නේ කාලේ කුප්පියක් හරි මට බොන්න ඕනේ. මට ඒක හම්බෙන්න ඕනේ. නැත්නම් මට සැනසෙන්නේ නැහැ කියලා කියනවා. එක පාරක් හරි උට ගාන්න ඕනේ. එතකොට තමයි මම සංසිඳෙන්නේ නෑ. ආන්දුල හරි මොකද නැ එක පාරක් ගහලා එන්න. ඒ තරම් ඒ වෛරය සංසිඳෙන්න. එහෙම තත්ත්වයක් ලෝකේ හටගත්තොත් මේ මාපලව නිවෙන්නේ කොහමද? අතරට පැලෙනවා මේක. ඒ තැනට තමයි මිනිස්සු ගෙනියන්නේ. ගර්භි කරු මිනිසුන්ට සමාව දෙන්න දක්ෂ නැහැ. බම්බසර රැකගෙන, බ්‍රහ්මචර්යාව රැකගෙන ඉන්න දක්ෂ නැහැ. සත්‍ය ප්‍රකාශ නොකර ඇත්ත කතා කරලා ජීවත් වෙන්න දක්ෂ නැහැ. සත්තුන් දින්සා කරන්නේ නැතුව, මත් කන්නේ නැතුව මිනිසුන්ට ජීවත් වෙන්න බෑ. කොටියේ කැලෑවෙන කොටියේ සිංහේ වලසේ එක පාට මනුස්සයෙක් ගඟට නැල්ල පවුරු ගාලා කාලා දානවා. බඩගින්නට නේද කන්නේ? වලසෙකුට මනුස්සයෙක් අබේ දානේ දීලා ඒ කය කඩාගෙන කාලා ජීවත් වෙන්න මනුස්සයා ඒ සතට අනුකම්පා කළා. එහෙම කියනවාද ඒ මිනිකන ඒ වලා වහාම හොයලා වෙඩි තියලා මරලා දාන්න කියලා කියනවාද? එතකොට සතෙක් බඩගින්නට මනුස්සයෙක් ආවම රජෙන් තුවක්කු දීලා අමුදාවක් යන ඒ සතා වහාම මරන්න. ඇයි? මනුස්සයෙක් මරලා තියෙනවා. හැබැයි මනුස්සයෙක් වගේ වලස් 20ක් විතර මරලා කාලා තිනවා. ආහාරය පිට ලයිසන් එක දෙනවා. වලස් මස් කඩයක් දාගෙන මිනිහුන්ට ගාව ටැක්ස් එක ගෙවන්න. බල්ලෙක් මිනිස්සෙක් අපනවා. ඌ අල්ලලා ගිල ඌ මරලා දානවා. කිසු බල්ලා කියලා ඌ අල්ලලා දාන වෙනම ඒකට ඉන්න කට්ටිය. තොන්නෝ දැම්ම බලු වැන්නකින් අරන් ගියා. ඌ මරලා දානවා. බල්ලව උයලා මිනිස්සු කොච්චර අපනවද? දැන් නිකන් ගිලින්ද බෑනේ. අපලා කණ්ඩෙපායි. ඒතොර ඒ මිනිස්සයවත් අල්ලන් යන්න දෙපායි. එක තල්මසෙක් ඕම මල බෝට්ටු එයිමම ගිලලා දානවා. මිනිස්සු තුන්දෙනෙක් එක තල්මසෙක් මනුස්සයෝ ගිලලා දැම්මා. මුළු නාවිකම දාවම මූදට පැනලා ටෙලස්කෝප් වලින් බලනවා මිනිකන තල්මසා කොයි දෙන්නේ කියලා. ඔව මරන්න දැන් මනුස්සයෙක් ගිල්ලාම තල්මසා මරනවලු. මනුස්සය ආල්මස්සෝ 150ක් ගිලිනවලු උදේ කෑමට. හැබැයි ඌව කිසිම කෙනෙක් අල්ලන් යන්න නාවිකම දාන් යන්නේ නැහැ ඌව අල්ලන්න. ඌක දැලදාලා ඌව තල්ලලා අරන් යන්න දෙපා. තල්මස්සු එක්කෙනෙක් එක මනුස්සයෙක් කෑවාම ඌව මරන්න තරම් දඩුවන් දෙන තරම් වරදක් නෑ. එක වේලකට පාම් භාගයක් එක්ක මේ මනුස්සයා ආල්මස් ඔද්ද ආල්මස් 150 කාලා. ඒ මේ මනුස්සයාට ඒ විදිහට වැරදලා අල්ලන්න යන්න එපායි. ඇයි? තල්මස් අල්ලගෙන ගිහිල්ලා මරන්න උසාවි නියෝග දැම්මට ආල්මස් පැමිණිල්ලක් දාලා නැ අපේ මුළු වංශේම නැති කළා මේ මනුස්සයා උදේ දානට. එහෙම කියලා නඩුවක් දාලා. එහෙනම් උසාවි නියෝගයක් නැ මේ මනුස්සයා වත්තට උඩ ගන්න. බලන්න ඒ සතාට එක නීතියක් අපට එක නීතියක්. කොච්චර අසාධාරණද බලන්න ලෝකේ. ඒ අසාධාරණ ලෝකයේ තුල තමයි බත් කාලා අපි ජීවත් වෙන්නේ. ඒ අසාධාරණ ලෝකයේ. දැන් උදේ ඉඳලා දල දානවනේ දීවරය. මහා දල දානවා, පොඩි දල දානවා, බිලිපිට දානවා. දවසකට සත්තු කීයක් මරන? 100ක් 200ක් මරන. හැබැයි බැරි වෙලාවත් එක මාළුවෙක්, එක මිනිසෙක් ගිල්ලා නා. ජාත්‍යන්තර පෞති එක තමයි. අම්ම බීබීසී එකම සුද්දකිනම්. මාළේකාව කොහොමද තමයි මැස්මෝ රයිස් වෙලා මිනිස්සු ඇතන ඉවරයි කියලා ඉතින් රටේ නැති වචන දාගෙන කතා කරලා ලොකු ලොකුට ආටිකල් වල Facebook අමතනම දාලා. ඒක ලොකු ප්‍රශ්නයක්. මූදට ගිය දීවරයා මාළුවෙක් අල්ලගෙන ගියේ. මේ වගේ විශාල මාළු මූදේ ඉන්නවා. කියලා මූද ගැන කතා සති දෙකක් විතර නැකන් ප්‍රවෘත්ති දහන්න බෑ. ওই කතාව තමයි පෙන්වන්නේ. අද ඒ මිනිස්යා මාළු 250 300ක් අල්ලගෙන කවදාවත් ඒක පත්‍රේ දාන්නේ නැහැ. ඒක කියන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. ඇයි දීවර කර්මාන්තික ලයිසන් එකක් දීලා තියෙන්නේ මාතර මාළු මරන්න. මාළුවර ලයිසන් දීලා නැහැ මිනිස්සු මරන්න. ලයිසන් නැති ප්‍රශ්නේ මෙතන තියෙන්නේ. හැම තල්මස් එකකටම හැම මෝරෙකටම කර චේන් එකක් දාලා ලයිසන් එකක් තියෙනවා මිනිස්සු මරන්න. ලයිසන් නැද දෙනවා. දැන් ප්‍රශ්නයක් තියෙනවද? ලයිසන් නැහැ උට මරන්න. ලයිසන් නැති ප්‍රශ්නේ තියෙන්නේ. මොකද්ද මේ පෘථිවියට වෙලා තියෙන්නේ? මොකද්ද මේ පෘථිවියේ ඉන්න රටවල් වලට වෙලා තියෙන්නේ? මොකද්ද මේ පෘථිවියේ ජීවත් වෙන මිනිසුන්ට වෙලා තියෙන්නේ? උම්මත්තක ස්වභාවය මෝරලා. අර පිස්සු වැඩි වෙලා කියලා කියන්නේ. ඒ වගේ පිස්සු තද වෙලා තියෙන මිනිසුන්ට. ඒක කවුරුද දන්නේ? ඇයි ඒ වෙදකම් කරන මානසික දොක්ටත් ඒ වගේම පිස්සෙක් නේ? ආ මොකද? කයින්ද පා. හොඳට වහගන්න. ආ. මේ සෙම නේද? ආ ආක බලන්න කයින්ද? ආ ඔහොම ඉන්න. පොඩ්ඩක් මෙයා මේක වෙලන්න චෙක් කරන්න. ටග්ගලක් ගිල දෙටෝල් දාලා හතෝදනවා. ඇයි විස බීජ. දැන් මේ මනුස්සය විස බීජෙට බයයි. ඒතකොට බැක්ටීරියා ෆෝබියා කියලා ලෙඩක් තියෙනවනේ මේ මනුස්සයට. කයින්කොට සෙම සම්බන්ධ බයයි. එතකොට දැන් මේ මනුස්සයා ඒ කූල් වලට තියෙනවනේ මේ මනුස්සයට ෆෝබියා එකක්. ඒ කියන්නේ එම්බ්‍රිසාට බයයි මේ මනුස්සයා. එතකොට ඒ මනුස්සයා අසනීපයි. ඒ ලෙඩේ බෝ වෙයි කියලා බයයි. එතකොට දැන් මේ දොස්තර මාත්‍යට ෆෝබියා තියෙනවනේ. එයා මානසික ලෙඩෙක්. ලෙඩා තමයි ප්‍රතිකාර රාමන. හැබැයි දොස්තර මාත්‍යා මානසික වෛද්‍යවරයෙක්. එයාටත් ඒ කියන ලෙඩ ටිකම තියෙනවා. ඒ මනුස්සයා මොනවාරි මට වෙයිද? කවුරු මාව අල්ලන් යයිද? මාව කොයි වෙලාවරි මගේ ජීවිතේ නැති වෙයිද කියලා බයෙන් ඉන්නවා. ඇඟට පණීද? වෙදකම් කරනකොට මාව අපයිද? දැන් දොස්තර මාත්‍යා දෙන්නම එකම ලෙඩේනේ. ඒතකොට හැඳවල් දෙකේ තියනවා ලෙඩා මේ හැඳින්න දොස්තර මාත්‍යා යන්නේ. අයි ලෙඩා ඉන්නේ. කාමරේනකොට බයයි. කවුරු හරි ඇඟට පණීද? අල්ලගෙන යයිද? මට මොනාරි කරයිද කියලා එහෙම බය තියෙනවා. වෙදකම් කරනකොට මෝ මාව අපයිද? ඇඟට පණීද? දොස්තර මාත්‍යා කියලා දෙන්නේ. ප්‍රති දෙක කරුවට පොනකොට දොස්තර මාත්‍යා දෙක පොනයි. දොස්තර මාත්‍යාට තොලේ දෙ තියෙනවා. හැබැයි කිසිම දොස්තර කෙනෙක් පිළිගන්නේ නැහැ මට තේලේ දෙ තියෙන බව. දොස්තර තේලේ දෙමයි නබයි කෝට් එක ගාලා අර ස්ටෙතොස්කෝප් එක එල්ලෙනවනේ. ඒ නිසා ડોක්ටර් කියලා හිතනවා නෑ. එයාත් ලෙඩ තමයි. අර ලෙඩේම තියෙන ඒම ලෙඩේම තමයි. උම්මත්තක ලෝකයක් මේක. ගෞතම තථාගතයන් වහන්සේ බොරු කියලා නේ. සබ්බේ පුතුජන උම්මත්තක. හැබැයි ඒක පිළිගන්න කැමති නැහැ මිනිස්සු. පිළිගන්න කැමති. තාපසර පේන නිසා ඔක්කොම එකතුලා ඌට පිත්තු කියලා කියනවා. අපි බලන්න මේ කොච්චර අසාධාරණයිද කියලා. තාපසර පේනවා මේවා. තාපසර දැතම මේක ඇත්ත කියන්නේ යනකොට පිස්සු වැඩි වෙලා බලන්නකො කියලා ඉතින් මිනිස්සු දුක් වෙනවා. ඒ දුක් වෙන්නේ පිස්සු ටිකක් තමයි. පිස්සු අපට පිස්සු නැහැ කියලා දුක් වෙනවා. තාපසයා මුන්ට පිස්සු කියලා දුක් වෙනවා. බලනකොට දෙන්නම දුක් වෙනවා. ලෝකේ බේරගන්නේ කවුද අම්බුරු? ඔබ වහන්සේ මමයි තමයි. පිටසක්වල ජීවින් ඉන්න පිටසක්වල ජීවින් දන්නවා මම අදන්න බෑ කියලා. මේක ඉපදුනානේ. ඒ ණයගේ වණ්ඩ අපිට තමයි ඔක කරන්න වෙන්නේ.